විඥානය කියලා කියන්නේ දැනීම කියන එක. යමක් දැනගන්නවා නම් ඒකට කියන විඥානය. ඥානයක් ඒක දැන ගැනීම තමයි විඥානය. හැබැයි මේ දැන ගැනීම ඉවර වෙනවනේ. දැන් අපි නොදනව ඉන්න නිසා තමයි විඥානේ මේ සංසාරය යන්නේ. මේ හැම දෙයක්ම දැනගෙන ඒක නිවෙනවා. නිවි වුණාම ඒකේ වැඩ ඉවරයි. ඒ නිසා තමයි සිය පවත්තන්න කියන්නේ. ඒ දැනීම සම්පූර්ණ නිවල දාන. දැනීමේ ධාතුව භෞතිකයිද? ඔව්. මොකවත් නැතුව කොහොමද ඒ දැනගන්නේ? 100ක් තිබුණොත් නේ 100 දැනගන්නේ. ඒ දැනගැනීම තුල ඒක පැවත්මක් තියෙනවා. එන්ද ඒක භෞතිකයක්. 100 භෞතිකයක් කියලා අපි කියන්නේ. ඒක ඇහුනම මිනිස්සු කම්පා වෙනවා. 100 නැති වෙන මිනිස්සුන්ට මේක දරා ගන්න බැරි එකක් වෙනවා. දැන් 100ක් අපි පවත්නවා කියලා කියන්නේ පැවත්මක් නෙමෙයිද? පැවත්ම සමානයි භෞතිකය. භෞතිකය සමානයි පැවත්ම. දැන් ලෝකේ පවතින්නේ මොන වලින්ද? භෞතිකලින් නෙමෙයිද? දැන් භෞතික අයින් කරත් ලෝකේ පවතිනවද? ආර්යවරුන්ගේ සිහිය රහතන් වහන්සේ පවත් කර සිහියත් භෞතිකයි. ඒක මේ සිය ඒ සිය කොහොමද කියන්නේ අපි? ඒ සිය දන්නවා මේ කියන්න වචන නැහැ. හරියට තේරුණා හරි. ඒ සිය මේ වඩන් නැති සියක් දැනගන්න නැති සියයක් පවත්වන්න නැති සියයක් ඉමිකාරත්වයක් නැති සියයක් තමන් විසින් මේ ක්‍රියාත්මක නොකරන සියයක්. හැබැයි ඒක සියයක් තමයි. ඔබ වහන්සේ වඩනවද සියය? නැහැ ස්වාමීනි. දැනගන්නවද? නැහැ. මොනාර අරමුණක ඉන්නවද? නැහැ. එතකොට සියය පවතිනවද? ඔව්. සියය පවතිනවා. කොහොමද? සතර ඉරියව්වම පවතිනවා. එතකොට ඒ 100 තියෙන බව දැනගන්නවද? නැහැ. පවතිනවද? නැහැ. එතකොට මේක මේ බැරි වෙලාවත් කැඩෙනවද නොපවතින වෙලාව තියෙනවද කියලා පරික්ෂා කරනවද? නැහැ. එතකොට මේක වමනාවෙන් මේ එහෙම ඒක පුරුදු කර නැහැ. 100 පවතිනවද ඔව් කියලා කියනවා. දැන් මේකට වචනයක් නැහැ. ඒ නිසා තමයි ගොඩාක් ඒ ආර්ය වරුන් ගේම නැත්තම් මේ මොකද්ද මේ Nirodha Samapattiyata පත්වෙච්ච කෙනෙක්ගේ 100ක් තවත් කෙනෙකුට කියන්න බෑ. හැබැයි ඔය පත්වෙච්ච කෙනාට කියා ගන්න බෑ. එයා දන්නවා මේ මේකක් තමයි මේක තියෙන්නේ කියලා. හැබැයි කියන්නව කියන්න වචන ගන්නකොට ඒ වචන තුලින් අරක නිර්මාණය වෙනවා. නාම රූපයක් ඇදෙනවා. ඇදුනම අරක නෙමෙයි ඒ කියන්නේ. වෙන එකක් කියවෙන්නේ. දැන් අපේ හාමුදුරෝ මේ පැණි රස හඳුරනවා නේද? දැන් පැණි රස හඳුරන එක කියන්නකෝ වහන්සේ. ඔබ වහන්සේ පැන් රස දන්නා. ඒ දන්න එක කියන්නකො මට. පොඩි එකෙක්ගෙන් ආනෝ අය ආචාර්යවරයා ආශ්‍රමේ පුතා පැන් රස දන්නවද? කල්පනා කළා ටිකක් වෙලා. කල්පනා කළා කිව්වා දන්නවා. හැබැයි ඒක කියන්න බෑ. එතසේ යව අයින් කළා. යව අයින් කළා. තව එක්කෙනෙක්ගෙන් ඇහුවා පැන් රස පුතා අඳුරනද? ඔව් අඳුරනවා. කොහමද? නියමටම රසයි ඒක. මොනවද කෑපුද? අකුරු. අකුරු වලට සාපේක්ෂව විග්‍රහ කරන්න. පුතා කෙසෙල් පැණි රසයිද? පැණි අඩුයි ඒක. පැණි රස අඩුයි. ඇයි? එයා කාලා තියෙන මොනවද? ආනමාලු. ආනමාලු වල පැණි රස අඩුයි අකුරු වලට වඩා. එතකොට දැන් තමන් පැණි රසයි කියලා එකක් විග්‍රහ කරන්න යනකොට තමන් විග්‍රහ කරන්නේ තමර කාපු එකක් මතකයක් එහෙම නැත්නම් තමන්ගේ අත්දැකීමක් නේ. හැබැයි අරියටම මේක සීනි වල පැණි රස මේමමයි. අකුරු වල පැණි රස මේමමයි කියලා කියන්න වචනයක් තියනවාද? දැන් අකුරු වල පැණි රස වාගේ කිව්වම අරය කාපු අකුරු වලට සාපේක්ෂව දැනගන්නේ. නැත්තම් මේ අකුරු වල පැණි රස මේමයි කියලා කියන්න. ඒ කියන්නේ අපි හඳුරනවා තවත් කෙනෙකුත් අඳුරන එකට සාපේක්ෂව දැනගන්නවා මිසක් මම දන්න එක කියන්න බෑ. දැන් ලෝකේ කවුරුත් අකුරු දන්නේ නැහැ. මම විතරයි දන්නේ. අකුරු වල පැණි රස වාගේ කිව්වම ඉවරම එක මොන වගේ එකක්ද? ඒ කරන්නේ කළු ගලක් වාගේ එකක් තියෙන හැපුවම රසයි. කළු ගලක් වාගේ මොන පාටද? කළුත් නෙමෙයි දුඹුරුත් නෙමෙයි ඒක නිකන් අමුතු පාට. ඒ කියන්නේ මොන පාටද? දැන් මේ පැණි රස කොහොමද කියන්නේ මිනිසුන්ට? කියන්න ක්‍රමයක් නැහැ. එන අපේ හිතේ තියෙන ගොඩාක් දේවල් කියන්න වචන නැහැ. ඒතකොට මේ සාමාන්‍ය පැණි රස ලුණු රස ඇඹුල් රසම කියන්න බැරි නම් එහෙම කියන්න තේරෙන්නේ නැත්තම් කොහමද ආර්යවරුන් එකක් කියන්නේ? ඒකයි මේක දැනගත හැමෝම නිස්සබ්ද වෙන්නේ. තමන් රාත් කියලා කියන්නේ කොහමද රාත්ුනේ? ඊට පස්සේ දැන් කල්පනා කරන එක රාත් වෙච්ච කරුයි කියන්න වචන නැහැ. නිකම් පටල ගන්න ඕනේ නැහැ. අපේ වැඩේ බලන්නෙමු කියලා පාගේ ඉන්නවා. දැන් රාතේකට සාපේක්ෂ ලෝකේ නැවතිලානේ. භ්‍රමණය වෙන්නේ නාම රූප නැ, ලෝභ දේශ මොහ නැ. දැන් උන්වහන්සේට සාපේක්ෂ ලෝකෙ මොකවත් නැහනේ. ලෝභය තියනවද? එහෙම එකක් නැහැ. රාගය? ඒ කියන්නේ මොකද්ද? එහෙම එකක් නැහැ. නාම රූප තියනවද? නැහැ. ඇයි උන්වහන්සේට නාම රූප පේන්නේ? ඇයි? මේක මොකවත් නැහැ. නික එකතු වෙච්ච නිසා එක නිර්මාණයක් ඇති. මේක ඇත්ත එකක් නෙමෙයි. ඒතර ඇත්තට මොකවත් නැහනේ. ඒතර උන්වහන්සේට සාපේක්ෂ ලෝකෙ මොකවත් නැහැ. තියෙන්නේ කාටද? අර අර මානසිකත්වේ නැති කෙනාට ඔක්කොම තියෙනවා. මේ කියන ප්‍රශ්න ඔක්කොම තියෙනවා. මාර්ගඵල ලැබෙන්න අවබෝධය වැඩි වෙන්න ලෝකේ බර හඩු වෙගෙන යන අයට. යෝගි කට්ටියට මේ යෝගී කියන ධානය ටික වැඩුණාම එයා කියන බල මේ ලෝකේ මේ බර මේ 125 අඩු වුණා වගේ නෑ. ඒ බරවලින් 125කින් යන නිදහසලා. දැන් යාට මේ අර ලෞකික දේවල් වල ප්‍රශ්න හඩුයි. ඇයි අර ප්‍රඥා වැඩි නිසා අර ධානයට අනුව ලෝකෙන් බලනකොට ඒකින නාම රූප වල ගොඩක් දේවල් දැන් එයාට පෑදෙලි. බර හඩු වෙලා. තපස් වෙනකන් එයාගේ ධාන වැඩුණාම එයා කියන ස්වාමිනේ මේ 150ක් විතර බර අඩු වුණා වගේ දැන්. ඇයි? නෑ ලෝකෙදියා බලනකොට ඉස්සර තිබිච්ච ප්‍රශ්න මොකද නෑ. හරි සෑල්ලුනේ. දැන් බර අඩු වෙලා. මුනිවරයෙකුණාම 125ක් වගේ එයාට දැනෙන්නේ බර. ඇයි අර අවබෝධයට අර ඔක්කොම අඩු වෙලා එනවා. ඍෂිවරයෙකුණාම එයා කියන ලෝකෙ කොච්චර බරද? පණකන පුළුන් එකකින් අර පොඩි මේ එකක් ගත්තාම අර නිකන් අර මේ කෙන්ද වගේ තියෙන එකක් ගත්තාම ඒක කොච්චර බරද කියලා අහන. ඒකට බරක් නැහැ. ඒ වගේ එකක් තමයි ලෝකේ. ස්වාමීනි මේක මෙච්චර බරයි නේ මාමුද බරයි නේ. ඒ වගේ බරක් මේකට නැයි. කෙලස් තියෙන කෙනාටයි ලෝකේ බර. කෙලස් නැති කෙනාට ලෝකේ බර නැහැ. රාතන් වහන්සේට සාපේක්ෂව ලෝක බරක්ම නැහැ. හරි සෑහළුයි. ඇයි? ගණ්ඩ දෙයක්වත් නැහැ, දෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ, හැලෙන්න දෙයක්වත් නැහැ. නාම රූප මොකවත් නැහැ. උද්ගලයේ සත්‍ය කවුරුත් නැහැ. ලෝභ දේශ මොකවත් නැහැ. දැන් මේකෙ නේද මේ බර ඇදිලා තින්නේ. දැන් කොච්චර බරද? බරක් නැහැ. බර තින අර කෙලස් තින කට්ටියට. ඇජවල් අදන්න ඕනේ, දරුවන්ට මියාපත කරන්න ඕනේ, හේන් කොටන්න ඕනේ. අර මිනිස්සයා කසාද බැඳලා ගෙදර ගේන්න ඕනේ. ඒ මිනිස්සයාට බොසින් නැසින් ගන්න ඕනේ. අම්මත් එක්ක පොඩි ප්‍රශ්නයක් වුණා නම් අම්මා මේ වැඩිහිටි නිවාසයට එලවන්න ඕනේ. ඒකට ඒ කල්ලාතුව ගිහලා ඒවා කතා කරලා තියන්න ඕනේ. දැන් මේ ඔක්කොම දැන් මේ මොනතර බර නෙමෙයි. ලේලි ගේන්න කලින් අම්මා තාත්තා ප්‍රශ්නයක් වුණා ටයිම් කරන්න ප්ලෑන් එකක් ගාලා ඉවරයි. තාම ලේලි ගෙනා වෙන්නේ ගෙදරට. නැන්ද අම්මට ඉන්න බැරි වුණොත් අම්මට මෙයාත් එක්ක ඉන්න බැරුවොත් අම්මා අයින් කරනවා කියන මානසිකත්වෙම වදලා ඉවරයි. තාම කසාදි කතා කරේ නැහැ. ගේන්න කලින් ඔක්කොම ප්ලෑන් බරයිනේ අපේ මු රාදවල තියෙන මේ පුදුම බරක් නේ උසලාගෙන ඉන්නේ. මුට වඩා ලොකු බරක් කරේ තියන ඉන්නේ. කෙලෙස් ඇත්තාට ලෝකේ කොච්චර බරද කියලා කිව්වොත් විශ්ව තරලේම ගැටගාලා උගේ ඔළුවෙන් තිබ්බා වාගේ. කෙලෙස් නැත්තාට කොච්චර බරද කියලා ගවම මේ පුළුන් රුඩක් දැනෙන්නේ නැති තරම්. එයාට මේ ලෝකේ දැනෙන්නේ නැහැ බර. මේවා ගොඩාක් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරපු කට්ටිය කියපු ශ්ලෝක.